මන් තවත් දවසක් දැක්කා මේ විදිහ දෙයක්. මා රචනා කරපු ගීතයකට ඔහු සොර රටා මවමින් සිටියා. මම ඔහු අසලින්ම සිටියා. ඉතින් ඉන්නකොට මම මේ කියන්නේ යන්නේ විශාරද ගුණදාස කපුගේ තුමාගේ තිබුණ දක්ෂතාවයකට වඩා මෙහි සිටින මිත්‍රගේ තියෙන දක්ෂතාවය. මිත්‍ර එතකොට පුංචි කෙනෙක් ඉස්කෝලේ යනවා. ඉතින් මේ ගීතය රචනා කරපු මට පුදුම හිතුණා ඒ වෙලාවේ. මොකද හේතුව මේ සොරේ ප්‍රස්ථාරයේ සොරපුවරුවේ මේ වාදනය කරනකොට මේ සඳහා තනුවක් නිර්මාණය කරනකොට මිත්‍ර එතනට ආවා. ඇවිල්ලා තාත්තට කිව්වා, තාත්තේ සිංදුව හදන්නේ ශිවරංජනී රාගයෙන් නේද කියලා. තාත්තා පුදුම වුණා, නෑ මං ඒක එහෙම එකක් හිතුවේ නෑ. නෑ නෑ ඒකෙන් තමයි ඔය හදන්නේ. මොහු තර්ක කරනවා පියා සමග. අවසානයේදී ඔහුට හරි සතුටක් දැනුණා. මොකද හරියටම හරි ඒ රාගෙන් තමයි ඔහු හදලා තියෙන්නේ. හැබැයි විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ තිබෙන විශේෂත්වය තමයි ඔහු කිසිම දෙයක් පාදක කරගෙන නෙමෙයි ගීත හදන්නේ. ඔහු ඉගෙන ගත්ත දේවල්, ඔහුගේ අත්දැකීම්, ඔහුට ලැබුණු විවිධ වූ සංඥාවල් ඔහුගේ මනස තුළ රැඳිලා තියෙනවා. ඔහු ගීතයක් අතට ගත්ත ගමන් ඔහු කිසිම රාගයක් ගැන හිතන්නේ නැහැ. එහෙම නේද මිත්‍ර? පස්සේ තමයි විනාය තමයි කියන්නේ මේකෙන් තමයි මේ හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ තමයි ඔහුගේ තිබුණු දක්ෂතාවයේ. ඒ තමයි මිත්‍රගේ තිබුණු දක්ෂතාවය. මිත්‍රාද මෙතන ඉන්නේ සංගීත අධ්‍යාපනය ලබල එංගලන්තේ විශ්වවිද්‍යාලයක මියුසිකොලොජි කියන විශ්ව සංගීතය පිළිබඳව හදාරලා මේ සමාජය ගැන, ඒ වගේම තමාගේ පියාණන්ගේ සියලුම ගීත හරහා තිබෙන විවිධ වූ ස්වර නිර්මාණයන් අධ්‍යයනය කළා. මං හිතනවා අද දවස තමයි කපුගේට 70යි කියන දවසේ තමයි ඔහුගේ මේ දක්ෂතාවය ඔබට පිළිඹු කරන්නේ. මේ ලොව සියල්ල නිමවන්නේ කාලයේ ඉක්ුත් වීමෙන්. විශාරද ගුණදාස කපුගේ පිළිබඳ ප්‍රත්‍යාවලෝකණය සඳහා ඔබව මෙහි රඳවාගෙන සිටි හැකි කාලයක් ඉක්ුත් වෙනවා. නමුත් එක ගීයක් ඉතිරුව තිබෙනවා. ඒ තමයි අවසාන ගීතය. හැබැයි එක විදිහකින් ඒ ගීතය තවත් දවසක ආරම්භක ගීතයක් වෙනවා. ඉතින් මගෙන් දවසක් මිත්‍ර ඇහුවා ගීතයක් රචනා කරලා දෙන්න පුළුවන්ද කියලා විශේෂ අවස්ථාවකට. ඉතින් මං හිතනවා මේ තමයි ඒ විශේෂ අවස්ථාව කියලා. මේ විශේෂ අවස්ථාව තමයි ඔහුගේ මේ ගීතය, ඔහුම සංගීතවත් කළ ගීතය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ප්‍රථම වතාවට. විතරක් නෙමෙයි, පියාගේ අඩිපාරේ යමින් පියාගේ දර්ශනය, ඔහු ඉල්ලූ දේ, ඔහු ජනතාවට කළ දේ යලිත් ආරම්භ කරන්නට, ඒ වගේම ජනතාව වෙනුවෙන් යමක් කරන්නට ඔහුට කළ යුතුතේදී ඉදිරියට ගෙන යන්නට ඔහුට දැන් ශක්තිය තිබෙනවා. දැන් මිත්‍ර සන්නද්ධයි. ඉතින් අද දවසින් තවත් දෙයක් ඇරඹෙනවා. ඒ තමයි අපේ ප්‍රකම්පන කියන ප්‍රසංගය මෙතනින් ඇරඹෙනවා. ඒ තමයි අපේ කම්පන ප්‍රකම්පන බවට පත් වෙන්නේ. ඉතින් මේ ගීතය ප්‍රකම්පන ප්‍රසංගයේ ප්‍රථම ගීතය බවට පත් වෙනවා. මිත්‍ර, දැන් ඔබට තිබෙනවා මෙතෙක් ඔබ ගායනා කළා මේ ඔබේ සහෘදයන්, ඔබේ රසිකයන් වෙනුවෙන් යමක් පවසන්න, ප්‍රතිඥාවක් දෙන්න. ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා. මෙතෙක් වෙලා මා ගායනා කරපු මේ ගීත සියල්ලම තාත්තා තරු නිර්මාණය කරපු ගීත. ඉතින් මට මේ ප්‍රසංගය තුළ මගේ ගීතයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. මොකද තාත්තාගේ සංගීතය වගේම මටත් යම් කිසි දෙයක් මෙහිදී ඉදිරිපත් කරන්න ඕනේ මගේ තාත්ත වෙනුවෙන්. ඒ සඳහා ඉතින් ඒ නිසා තමයි මම මේ ගීතය ඩොක්ටර් කපිල සූර්යාචි මහත්මයාට කියලා ලියව ගත්තේ. එතුමා ඉතාමත්ම නිර්ලෝභීව මගේ ඉල්ලීම ඉටු කරා. ඉතින් මං මේ තමයි මේ ප්‍රසංගයේ අවසාන ගීතය. ඒ මේ අවසානයේ පෙර මා ඔබ සියලු දෙනාටම, ඒ කියන්නේ මේකේ නොකී සියලුම, ඒක සියලුම දෙනාට මා ඉතා හෘද මගේ හෘදයාංගම ස්තුතිය. කපුගේ ගුණදාස විශාරද ගුණදාස කපුගේ පදනම වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම මේ ප්‍රසංගයේ නැරඹීමට. එහෙම පිළිබඳව අදින් පස්සේ ඔබ වෙනුවෙන් ඔහු ගයාවි ප්‍රකම්පන සමග. ඔබට පුළුවන් සමදෙවන්නට ප්‍රකම්පන සමග. ගුණදාස කපුගේ ශූරීන් ගායනා කළ විශාල ගීත සංඛ්‍යාවක් තිබෙනවා. සමහර ගීත ඔබ අහලත් නැහැ. අප සතුව තිබෙනවා. ඔහුගේ එක මෙහෙවරක් තමයි ඒ ගීත රසිකයන් වෙතට ගෙන ඒම. මං හිතන මිත්‍ර ඒ ඉටු කරාවි කියලා. මේ සියල්ල කා බැලූ කල ප්‍රකම්පන සමග ඔබමා හමු වෙනවා. මිත්‍ර අපි හමු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් මා මිත්‍රට ආරාධනා කරනවා. අද ප්‍රසංගයේ අවසාන ගීතය ප්‍රකම්පන ප්‍රසංගයේ මුල් ගීතය මේ ගීතය ගායනා කරන්නට කියලා. මෙතෙක් වෙලා මෙහි රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. I'm not afraid.